සුභ උදෑසනක් සියලු දෙනාටම. ඉතාමත් අමාරු වාතාවරණයක අප ජීවත් වෙන කාල පරිච්ඡේදයක්, දේශයක් හැටියටත් ලෝකයක් හැටියටත් අවිනිශ්චිත සහ බලාපොරොත්තු කඩවෙලා තියෙන අනාගතය ගැන ස්ථීරත්වයක් නැතුව ජීවත් වෙන කාල පරිච්ඡේදයක අපගේ එකම බලාපොරොත්තුව සර්ව බලධාරී මැවුම්කාර දෙවියන් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන් මේ උදෑසන ඔබ සියලු දෙනාම අපගේ දේව මෙහෙයට ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න. අද දවසේ අන්තර්ජාලය ඔස්සේ ඔබව හමුවෙන්ට ලැබීම අපට විශේෂ භාග්‍යයක්, ආශිර්වාදයක්. අපි දෙවියන් වහන්සේට උන්වහන්සේගේ වචනය කොටසක් කියවලා යාඥා කරලා මේ කාලය බාර කරන්න යනවා. අපි යාඥා කරමු. විශේෂයෙන් අපි කියවන්න යනෝ ගීතාවලිය පොතේ පළවෙනි පරිච්ඡේදය. දුදනන් උපදෙස් අනුව නොයන, දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන, සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමෝද වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේය. ඔහු ඇලදොල අද්දර සිටුවා ඇති, නියම කලට පළදරන, කොළ පරවී නොයන ගසකට සමානය. ඔහු කරන සෑම දේ සරුසාර වේ. පවිදු දනෝ එසේ නොවෙති, ඔහු සුළඟේ යන බොල් හා සමාන වන්නෝය. විනිශ්චේනදා දුදනන්ට නම් වරද පැවරේ, දමිටුන් සමග ඔවුන්ට ගැවසුම් නැත්තේය. දමිටුන් හට සමිදානෝ සරණ වනසේක, පවිටුන්ගේ මාර්ගය විනාශයට යන්නේය. අපි යාඥා කරමු. මුළු විශ්වය මවා පාලනය කරන සර්ව බලධාරී දෙවිපියාණනි, අපිට මේ දෙන්නා ලස්සන දවස ගැන අපි ස්තුතිවන්ත වෙනවා. බලාපොරොත්තුවක් නැති කාල පරිච්ඡේදයක බලාපොරොත්තුවක් දෙන්න පුළුවන්, බලාපොරොත්තුවක් අප තුල තබා තිබෙන මැවුම්කාර දෙවිපියාණනි, අපි ඔබ වහන්සේගේ ශුද්ධ වූ දෑත්වලට මේ දේව මෙහෙයත්, අද දවසේ ශුද්ධ වූ ලියවිල්ලේ පණිවිඩයත් ඔබ වහන්සේගේ අත්වලට බාර කරනවා. සේවයෙන් උපස්ථාන කරන අයට ආශිර්වාද කළ මැනව ස්වාමිනි, මේ කාලය තුල අපගේ ජීවිතවලට කතා කළ මැනව අපව නිවැරදි කරන්න, ගොඩනගන්න, පවිත්‍ර කරන්න ඔබ වහන්සේගේ විශේෂ වූ දිව්‍යමය ආශිර්වාදය අප සමග තැබුව මැනව ස්වාමිනි, අනාගතය, අනාගත දවස්, අපගේ ජීවිතවල සියලු අවිනිශ්චිතභාවයන්, අපගේ ජීවිතයේ සියලු කාල පරිච්ඡේදයන් ඔබ වහන්සේගේ අත්වලට බාර දෙන අතර මේ දේව මෙහෙයට සහභාගී වන, සවන් දෙන සියලු දෙනා ආශිර්වාද කළ මැනව මේ කාලය ඔබ වහන්සේගේ ශුද්ධ දෑත්වලට, මේ කාලයත් අනාගත දවසුත් අපි බාර කරන්නේ අප උදෙසා මැරී නැවත නැගිට අද දවසේ ජීවමානව අප සමග සිටින යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන්. සුබ උදෑසනක් වේවා ඔබ හැම දෙනාටම. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය තුළ ඔබ පිළිගන්නවා. මේ උදෑසනත් ස්වාමින් වහන්සේට නමස්කාර කරන්න මේ මොහොත අපි ස්වාමින් වහන්සේට බාර කළ යාඥා කරමු. අපි එක්සිත් වෙමු. සර්වබලධාරී දෙවි පියාණනි, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද වැනි දවසක ඔබ වහන්සේගේ අභිමුඛයේ සභාවක් හැටියට අපිට එකතු වෙන්න ඔබ වහන්සේ කරුණාව දුන්න නිසා ආත්මයෙන් පියාණනි, අපි එක එක්කෙනා කොයි ස්ථානවල සිටියත් ඔබ වහන්සේගේ නාමයෙන් අපි ඔබ වහන්සේගේ අභිමුඛයේ එකතු වෙන කල්ලි මේ මැදිය ඔබ වහන්සේ රජකම් කරන දෙවියන් වහන්සේය. ස්වාමිනි, මේ උදෑසනත් ඔබ වහන්සේගේ කරුණාවත් අනුග්‍රහයත් අපිට දෙන්න. දුර්වලු අපිට පිහිටුව මැනව ඔබ වහන්සේගේ ඒ ශුද්ධ වූ අභිමුඛයට ඇතුල් වෙන්නට, ප්‍රීතියෙන් ඔබ වහන්සේගේ අභිමුඛයේ නමස්කාර කරන්නට, ඔබ වහන්සේට මහිමය ඔසවන්නට ස්වාමිනි ඔබ වහන්සේගේ කරුණාව අපිට දානය කළ මැනව අපි යටහත් සිතින් ඔබ වහන්සේට මේ කාලය මේ මොහොත බාර කොට කැප කරන අප මැදියේ ඔබ වහන්සේ රජකම් කරමින් මුළු මහිමයත් ලැබමින් ක්‍රියා කරන්න කියලා අපි ආඥා කර සිටිනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම ජීවමාන වූ නාමයෙන්. හැලෙලූයා. ආමෙන්. ආමෙන්. අප අතරේ වැඩවසනා වූ දෙවිඳුන් ගෞරව ලබන්ට වටිනේ. අප අතරේ වැඩවසනා වූ දෙවිඳුන් ගෞරව ලබන්ට වටිනේ. අප අතරේ වැඩවසනා වූ දෙවිඳුන් ගෞරව ලබන්ට වටිනේ. නැවතත් ගානක් කරමු. අප අතරේ වැඩවසනා වූ දෙවිඳුන් ගෞරව ලබන්ට වටිනේ. සියලු මහිමය, සියලු මහිමය ලබන්ට වටිනා වූ එකම දෙවිඳුන් ඔබයි. සියලු මහිමය ලබන්ට වටිනා වූ එකම දෙවිඳුන් ඔබයි. හොසන්නා, හොසන්නා, හොසන්නා රජාති, රජාති රජිදුන්ට. හලෙලූයා. හොසන්නා, හොසන්නා දේවාති දෙවිදුන්ට. අප අතරේ වැඩවසනා, අප අතරේ වැඩවසනා වූ දෙවිදුන් ගෞරව ලබන්ට වටිනේ. අප අතරේ වැඩවසනා වූ දෙවිදුන් ගෞරව ලබන්ට වටිනේ. සියලු මහිමය, සියලු ලබන්ට වටිනා වූ එකම දෙවිඳුන් ඔබයි. ඕ ජේසුනි, සියලු මහිමය ලබන්ට වටිනා වූ එකම දෙවිඳුන් ඔබයි. හොසන්නා, හොසන්නා, හොසන්නා රජාති රජිදුන්ට. හොසන්නා, හොසන්නා, හොසන්නා දේවාති දෙවිඳුන්ට, දේවාති දෙවිඳුන්ට. මේ උදෑසන ඔබගෙත් මගෙත් නමස්කාරය තුලින් අපේ දෙවියන් වහන්සේ මහිමය ලබන්නට වටින දෙවිඳුන්, ඔබගෙත් මගෙත් ජීවිතයේ උන්වහන්සේ පුදුම දේ කර තිබෙන දෙවියන් වහන්සේ, හලෙලූයා, සතිය පුරාවට උන්වහන්සේ ඔබවත් මාවත් රැගෙන ආවේ උන්වහන්සේගේ පුදුම වූ කරුණාව තුලිනුයි. ඒ නිසා අපි මේ උදෑසන මේ දෙවිඳුන්ට මහිමය අපි ඔසවන්න ඕනේ. ඒ රාජාති රජිදුන්ට මහිමය ඔසවන්න ඕනේ. ඒ දේවාති දෙවිඳුන්ට මහිමය ඔසවන්න ඕනේ. හලෙලූයා. සියලු මහිමය ලබන්ට වටිනා වූ එකම දෙවිඳුන් ඔබයි ජේසුනි. සියලු මහිමය ලබන්ට වටිනා වූ එකම දෙවිඳුන් ඔබයි. හොසන්නා, හොසන්නා, හොසන්නා රාජාති රජිදුන්ට. හොසන්නා, හොසන්නා දේවාති දෙවිඳුන්ට. ශුද්ධ අති ශුද්ධ, ශුද්ධ අති ශුද්ධ සිටියා සිටින්නා වූ සේනාවල දෙවිඳුන් ඔබයි. හලෙලූයා ස්වාමිනේ. ශුද්ධ අති ශුද්ධ සිටියා වූ සිටින්නා සේනාවල දෙවිඳුන් ඔබයි. නැවත වාරයක් ගායනා කරමු. ශුද්ධ අති ශුද්ධ සිටියා සිටින්නා වූ සේනාවල දෙවිඳුන් ඔබයි. සියලු මහිමය ලබන්ට වටිනා වූ, සියලු මහිමය ලබන්ට වටිනා වූ එකම දෙවිඳුන් ඔබයි. හලෙලූයා. සියලු මහිමය ලබන්ට වටිනා වූ එකම දෙවිඳුන් ඔබයි. නිදුන්නු බයි අප ගානා කරමු හොසන්නා හොසන්නා හොසන්නා රාජා තිරාජි දුන්ද හොසන්නා හොසන්නා දේවාති දෙම් දුන්ද රාජුන්ගේ රජ වූ ස්වාමින්ගේ ස්වාමි වූ බලවත් වූ දෙවි දුන්නු බයි හලලුයා රාජුන්ගේ රජ වූ ස්වාමින්ගේ ස්වාමි වූ බලවත් වූ දෙවි දුන්නු බයි නැවත වාරයක් ගානා කරමු රාජුන්ගේ රජ වූ ස්වාමින්ගේ ස්වාමි වූ බලවත් දෙවි දුන්නු බයි හොසන්නා සියලු මහිමය ලබන්ත වටිනා වූ එකම දෙවි දුන්නු බයි හලෙලුයා සියලු මහිමය ලබන්ත වටිනා වූ එකම දෙවි දුන්නු බයි හොසන්නා හොසන්නා හොසන්නා රාජාති රාජි දුන්ද හොසන්නා දේවාති දෙවි දුන්ද හොසන්නා හොසන්නා හොසන්නා රාජාති රාජි දුන්ද හොසන්නා හොසන්නා නමස්කාර වේවායි මුළු මහිමය ලබන්ට වටින්නා වූ දෙවිඳුන්ට ඔබට හොසන්නා කියා අපි ගායනා කරමින් නමදිනවා ඔබේ නාමය ස්වාමීනි මේ උදෑසන ඔබ වහන්සේගේ පුදුම වූ කරුණාව අපිට සෑහේ හලෙලුයා හලෙලුයා අතිශුද්ධ වූ බලවත් වූ දෙවිඳුන්ගේ නාමයටයි අපි මහිමි ඔස්සවන්නේ. ඒ නිර්මුල වූ දෙවිඳුන් බලවන්තයි. හලෙලූයා. ඔබ වහන්සේගේ නාමය අපි නමදිනවා ස්වාමිනී. නමදිනවා අපි මේ උදෑසන. හලෙලූයා හලෙලූයා. ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා. ගෞරව වේවා ස්වාමිනී. ප්‍රශංසා වේවා. සුවිශුද්ධවූ ඔබේ සර්වබාලදා ප්‍රීවේ අනගීවදන් ඔබේ මගේ සිද්ධයත් හදවත් ආප සිද්ධයත් හදවත් ඔසවාම් පියානනි අනගීවදන් ඔබේ මගේ සිතේ අභින්නාව ස්ථානවලින් දරේ නාමෙන් නමස්කාර කරමු නාමදිමි ස්වාමි නාමදිමි ස්වාමි ඔසවම් ඔබගේ සුවිශුද්ධ ස්වාමී කරමු සුවිශුද්ධ වූ ඔබේ සුවිශුද්ධ වූ ඔබේ සර්ව බලධාරීවේ අනගීවදන් ඔබේ මගේ සිතේ අපසිද්ධයත් හදවත් අපසිද්ධයත් හදවත් ඔසවම් පියනනි අනගීවදන් ඔබේ මගේ සිතේ කරන්න මගේ සීමාවල් ඔබ පුළු කරන්න ඔබගේ අත දිගු කර මට දු නොවනසේ මාරක ගනු මැන මට ආශිර්වාද කරන්න මගේ සීමාවල් ඔබ පුළු කරන්න ඔබගේ අත දිගු කර මට දු නොවනසේ මාරක ගනු මැන දෙවිදේ නමදින් අම්මා ඔබ සමිදේ අම්බා පියා නනි ඉල්ලන්නම් වරම ඔබෙන් ඔබ මාගේ හඬ අසනා පැවින් නමදින් අම්මා ඔබ සමිදේ නමදින් අම්මා ඔබ සමිදේ ඕ අප්පා පියා නිවි ඕ ජේසුනි ඉල්ලන්නම් වරම ඔබෙන් ඔබ මාගේ හඬ අසනා පැවින් ඔබේ වචනේ ලියලා තිබෙනා ඔබේ වචන ලියලා තිබෙනා මේ පොළොවේ උරුම ලබනා ලෙස මාසක සන්න යැයි කියා ඔබේ වචන ලියලා තිබෙනා ඔබේ වචන ලියලා තිබෙනා මේ පොළොවේ උරුම ලබනා ලෙස මාසක සන්න යැයි කියා ඔබ මට ආශිර්වාද කරන්න මගේ සීමාවල් ඔබ පුළු කරන්න ඔබගේ අත දිගු කර මට දු නොවනසේ මාරක ගනු මැන මට ආශිර්වාද කරන්න මගේ සීමාවල් ඔබ පුළු කරන්න ඔබගේ අත දිගු කර මට දු නොවනසේ මාරක ගනු මැන දෙවීදේ ඔවුන් වහන්සේ අපිට පොරොන්දු දීති වෙන දෙවියන් වහන්සේය පොරොන්දු දුන්නේ ඔබයි දෙවිදේ එය කඩන්න ඔබ මිනිස්සෙක් නොවේ එය කඩන්න ඔබ මිනිසෙක් නොවේ වහකමෙන් හා පීඩාවෙන් වහකමෙන් හා පීඩාවෙන් හදවතින්ම ගායනා කරමුන් වහන්සේට ඔබ මාගේ දිවි මුදනා බැවින් මම තව දුර්වල නෑ කියලා ගායනා කරමු මම තව දුර්වල නෑ කියලා මම තව අසරණ නෑ කියලා අන් සියලු දෙනා මට පවසන සියදිල ගායනා කරමු මම තව දුර්වල නෑ මම තව දුර්වල නෑ කියලා මම තව අසරණ නෑ කියලා අන් සියලු දෙනා මට පවසන ඔබ මට ආශිර්වාද කරන්න මගේ සීමාවල් ඔබ පුළු කරන්න ඔබගේ අත දිගු කර මට දුක් නොවනසේ මාරක ගනු මැන මට ආශිර්වාද කරන්න මගේ සීමාවල් ඔබ පුළු කරන්න ඔබගේ අත දිගු කර මට දුක් නොවනසේ මාරක ගනු මැන ආශිර්වාද කළ මැනව අපි සීමාවල් ඔබ පුළු කර මැනව ජෙසුනි ඔබේ මහිමය පිණිස ඔබේ මහිමය පිණිස හලෙලූයා නමස්කාර වේවා නමස්කාර වේවා ඔබේ උතුමු නාමයට ස්වාමිනී ඕ හලෙලූයා සියලු මහිමය සියලු ගෞරවය ඔබ වහන්සේටම අපි පුදනවා ස්වාමිනී ඔබ වහන්සේ අප මැද්දේ ඉස්සුවූ මැනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් දිවෙන් වහන්සේගේ වචනය අද ඔබ වෙතට ගෙනෙන්න මම අස්මිත නව ජීවන සභාවෙන් ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා උන්වහන්සේගේ වචනය සේවය කරන්න කල්වරි දේවස්ථානය පාස්ටර් දීපල් සිස්ටර් සිවන්ති සහ නායකයන්ට දුන් අවස්ථාව ගැන ස්තුති ස්වාමිනාන්සක සමාදාන ඔබ සමග වේවා අද වචනයෙන් මම ඔබට කතා කරන්නට යන්නේ උන්වහන්සේගේ හවුල් ව්‍යාපාරිකයන් හැටියට අපි කෙලෙසද ක්‍රියා කර යුත්තේ කියනා වූ මාතෘකාව හැටියට උන්වහන්සේගේ හවුල් ව්‍යාපාරිකයන් හැටියට අපි කෙලෙසද ක්‍රියා කර යුත්තේ ඉතාමත් වැදගත් මාතෘකාවක් මේ දවස්වල මුළු ලෝකෙම අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙන කාලයක දෙවියන් වහන්සේගේ සැලැස්ම දෙවියන් වහන්සේගේ අරමුණ මොකද්ද අපට උන්වහන්සේගේ හවුල් ව්‍යාපාරිකයන් හැටියට මේ කාරණාව දේ වචනෙන් අපි බැලන්ට අවශ්‍යයි මක් නිසාද අපි මූලාරම්භයේ සිටම අපි දකිනවා මැවිල්ලේ පටන් දෙවියන් වහන්සේ හැම විටම මිනිස්සෙක්ව තෝරගත්තා අපි උපත්ති පොතේ පළවන පරිච්ඡේදයේ 28 වන පදයට ගියාම අපි දකිනවා ඒ ස්ථානයේ උන්වහන්සේ සඳහන් කර සිටියා දෙවියන් වහන්සේ උන්ට ආශිර්වාද කළසේක උන්වහන්සේ උන්ට කියනසේක නොඹලා බෝවි වැඩිවි වර්ධනෙවි යටත් කරගන්න නොඹලා බෝවි වැඩිවි වර්ධනෙවි යටත් කරගන්න එක් උපත් 1:28 ඉතින් උන්වහන්සේ මිනිස්සෙක්ව තෝරාගත්තා උන්වහන්සේ මිනිස්සෙක්ව තෝරාගත්තා මේ දේ කිරීමට මැවිල්ල පටන් උන්වහන්සේට යමක් පොළවේ කරන්න අවශ්‍ය නම් උන්වහන්සේට මිනිස්සෙක් අවශ්‍ය වෙනවා එම නිසා අපි දකිනවා දේ වචනේ උන්වහන්සේ හැම විටම මේ පොළොව මත ක්‍රියා කෙරවීමට උන්වහන්සේ මිනිස්සෙක්ව තෝරගන්නවා ඒ මිනිස්සයා ඔබයි ඒ මිනිස්සයා මමයි අපි දේ වචනේ මූල ආරම්භයේ ස්වභාවය අපි දකින දෙවන් වහන්සේ මිනිස්සෙන් කෙලස තෝරගත්තේ කියා ඉතින් මේ හවුල් ව්‍යාපාරය තුළ උන්වහන්සේගේ පරමාත්‍යයක් තිබෙනවා ඕනම ව්‍යාපාරයක් අපි වාණිජයේ ලෝකේ ගත්තොත් ව්‍යාපාරයකට පරමාත්‍යයක් තිබෙනවා සහ එකඟත්වයක් තිබෙනවා ඒ ව්‍යාපාරික හවුල තුළ එකඟත්වයක් තියෙනවා there is a purpose for the business and there is an agreement for the business between the partners and there is a work schedule ක්‍රියාකාරීත්වයක් තිබෙනවා මේ ව්‍යාපාරය තුළ. එම නිසා අපි බලමු දෙවියන් වහන්සේගේ රාජ්‍ය පරමාර්ථය කුමක්ද? උන්වහන්සේගේ එකඟත්වය කුමක්ද? මොකක් මතද එකඟ වෙලා තියෙන උන්වහන්සේගේ වචනය සහ උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය කුමක්ද? මේ දේ අපි බලන්න අවශ්‍ය තිබෙනවා. ඉතින් උන්වහන්සේගේ වචනය අනුව පරමාර්ථය සෑම විටම උන්වහන්සේගේ රාජ්‍ය මේ පොළොව මත ස්ථාපනය කිරීමයි. දෙවියන් වහන්සේගේ රාජ්‍ය පොළොව මත ස්ථාපනය කිරීමට උන්වහන්සේගේ පරමාර්ථය හැම හවුලකම තිබෙනවා. ඊට වඩා වෙන පරමාර්ථයක් උන්වහන්සේට නැහැ. උන්වහන්සේට එක දෙයක් අවශ්‍යද අපෙන්? එහෙනම් උන්වහන්සේගේ රාජ්‍ය මේ පොළොව මත ස්ථාපනය කිරීමයි. ඒ පරමාර්ථය සමහරු පරිවර්තනය කරගෙන තිබෙනවා අපෝ සඵලත් වීම කියලා. නමුත් ඒක නෙමෙයි උන්වහන්සේගේ පරමාර්ථය. ඔව්, සඵලත්වයේ ආශිර්වාදය, සාර්ථකත්වය, සුවය, සමාධානය මේ හැම දෙයක්ම ප්‍රතිලාභ හැටියට තිබෙනවා. ඒවා අපිට ලැබෙන ලාභයන්ලට අපිට පිටපස්සෙන් පැමිණ දෙයක්. නමුත් උන්වහන්සේගේ පරමාර්ථය ඇවිල්ලා ඒක නෙමෙයි. උන්වහන්සේගේ පරමාර්ථය තමයි උන්වහන්සේගේ රාජ්‍ය මේ පොළොව මත ස්ථාපනය කිරීම. එලෙසම උන්වහන්සේගේ එකඟත්වය ව්‍යාපාරය තුළ තිබෙන්නා කන්ට්‍රැක්ට් ඇග්‍රීමෙන්ට් එක තමයි උන්වහන්සේගේ වචනය. උන්වහන්සේගේ වචනය මත තමයි ඒ කන්ට්‍රැක්ට් ඇග්‍රීමෙන්ට් එක නැත්නම් එකඟත්වය තිබෙන්නේ. ක්‍රියාකාරීත්වය නැත්නම් දර්ශනය නැත්නම් ඒ ව්‍යාපාරයේ හවුල මං කෙලෙසද ක්‍රියා කරන්නේ, ඒ ක්‍රියාකාරීත්වය තමයි උන්වහන්සේගේ වචනයට ආනුකූලව ජීවත් වීමයි. ඇබිහිල්ල කරන කොටගෙන උන්වහන්සේගේ වචනයට ආනුකූල ජීවත් වීමයි. ඉතින් ලෝකයේ පරම ලෝක ව්‍යාපාරිවන් අපි දකිනවා තමගේ හවුල් ව්‍යාපාරයකට යම් කෙනෙක් තෝරගන්නකොට ඔහු නැත්තම් කන්ට්‍රැක්ට් ඇග්‍රීමෙන්ට් එකක් දෙනකොට, ජොබ් එකකට පවා කන්ට්‍රැක්ට් ඇග්‍රීමෙන්ට් එකක් දෙනකොට ඔහු සොයන්නේ කුමන අයද? ඔහු බලන්නේ කුමනි කොයි වගේ අයද ඒ ව්‍යාපාරයට සම්බන්ධ කරගන්න. අපි දේව වචනය තුළ කුමන අයද දෙවියන් වහන්සේ තෝරගන්නේ කියලා අපි අද බලමු. අපි දන්නේ දෙයක් තමයි ලෝකේ ව්‍යාපාරයක් නැත්නම් රැකියාවක් නැත්නම් හවුලක් සාංගමක් ඒ දේ කරනකොට ඔවුන්ගේ ව්‍යාපාරයට සරිලන ව්‍යාපාරයට සුදුසුකම් ඇති ඉගෙනුම් ලත් අත්දැකීම් ලත් තමන්ට ප්‍රතිඵල දෙන්න පුළුවන් කෙනෙක්ව තමයි ලෞකික ව්‍යාපාරවල මනසෙන් තෝරගන්නේ. නමුත් අපි ලූක් සුභාරංචියේ පළවන පරිච්ඡේදයට අපි පෙරලගත්තොත් 5 සිට 7 දක්වා අපි බලමු. මේ ස්ථානයේ අපි දන්නවා උන්වහන්සේගේ වචනය යොහාන් බෞතිස්මගේ උප්පත්තිය සඳහා කතා කරපු අවස්ථාවේදී අපි කියවුවොත් එහෙම 5 සිට 7 දක්වා මම කියවන්නම්. යුදේ රජ වූ හොරේත්ගේ කාලයේදී අබියාගේ පන්තිෙහි සෙකරියස් නම් එක්තරා මිනිසෙක් සිටියේය. ඔහුට ආරෝන්ගේ දුවරුන්ගෙන් භාර්යාවක් වූවාය. ඇගේ නම එලිසබත්ය. ඔවුන් දෙදෙනාම ස්වාමීන් වහන්සේගේ සියලු ආඥා හා නියෝගවල නිර්දෝෂව හැසිරෙමින් දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨව සිටියෝය. එලිසබත් වඳ බැවින් ඔවුන්ට දරුවෙක් නොවිය. නමුත් දෙදෙනාම වයස්ගතව සිටියෝය. දැන් මේ හවුල් ව්‍යාපාරයේ දෙවියන් වහන්සේ තෝරගත්තේ කවද? සෙකරියස් සහ එලිසබත්. එතර මොවුන්ගේ සුදුසුකම කුමක්ද නොසුදුසුකම කුමක්ද ව්‍යාපාරයට? අපි දකිනවා ඔවුන්ට සුදුසුකමක් තිබුණේ නැහැ. එක සුදුසුකමක් තිබ්බා, ඔවුන් ධර්මිෂ්ඨව දෙවියන් වහන්සේ ඉදිරියේ හැසිරුණා. නමුත් ඔවුන්ගේ අඩුපාඩු තිබුණද? ඔව්, ඔවුන් වඳව සිටියා. එලිසබත් වඳ ස්ත්‍රියක් හැටියට හිටියා. තවද මොකද්ද ඊළඟ අඩුපාඩුව? නොසුදුසුකම, වයස්ගතව සිටියා. ඉතින් අපි දකිනවා දේ වචනේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ හවුලට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කර ගැනීමට උන්වහන්සේ සෑම විටම තෝරගන්නේ මිනිස්යා බලන ආකාරයෙන් නෙමෙයි. අපි මේක දැක්කා සාමුවෙල් ගියාම දෙවියන් වහන්සේගේ ඊළඟට සාවුල්ට පස්සේ රජපත් කරන්න දෙවියන් වහන්සේ නියෝග කරාම, දෙවියන් වහන්සේ කතා කරාම සාමුවෙල් බැලුවේ මිනිස්යා බලන ආකාරයෙන් ඒ වැඩේ කිරීමට සුදුසු, ඒ වැඩේ කිරීමට පෙනුම ඇති ගාම්භීරත්වයෙන් පෙනෙන්නා වූ මනුෂ්‍යයා සාවුල්ගේ මේ පුත්‍රයව ඒ රජයට පත් වෙන පුත්‍රයා තෝරගatti බැලුවේ පෙනුම ඇති මනුස්සෙක්. නමුත් දෙවියන් වහන්සේ කිව්වා මම මනුෂ්‍යයා බලන ආකාරයෙන් නෙමෙයි මම බලන්නේ කියලා. එම නිසා දෙවියන් වහන්සේගේ හවුලට උන්වහන්සේ තෝරගන්න විට ඔබට මට සුදුසුකමක් නැති වෙන්න පුළුවන්. ඔබට මට හරිලන ඉගෙනුම නැති වෙන්න පුළුවන්. ඔබට මට අපගේ ජීවිත පහුගේ ජීවිතයේ හොඳ කැරක්ටර් නොතිබෙන්න පුළුවන්. අපි සමාජයේ කොන් වෙලා ඉඳ ඇති අපි සමාජයේ අසරණ වෙලා ඉඳ ඇති අපි සමාජයේ පිළිගත් මනුෂ්‍යයන් නොවෙන්න ඇති නමුත් දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබ ආත්මාවත් උන්වහන්සේ අද තෝරගත් නිසායි අද ඔබ කල්වරි සභාවේ নমස්කාරය කරනු ලබන්නේ උන්වහන්සේ පෞද්ගලිකව උන්වහන්සේ පෞද්ගලිකව ඔබගේ නම දැනගෙන ඔබ ගැන සැලස්මක් ඇතුව උන්වහන්සේගේ රාජ්‍යයට ඔබව තෝරගෙන තිබෙනවා ධෛර්යමත් වන්න උන්වහන්සේ ඔබව තෝරගෙන තිබෙනවා උන්වහන්සේ ඔබව හිටපු දෙයින් ඔබත් එලිසබත් වගේ දුර්වලකමක් ඇති කෙනෙක් වෙන්න පුළුවන් මම බොහෝ දුර්වලකම් තිබුණු මිනිස්සෙක් මම සමාජයේ කොන් වෙච්ච මිනිස්සෙක් මං සමාජයේ ලේබල් ගල අයින් කළ තිබු මිනිස්සෙක් ගෙදරටවත් හදාගන්න බැරුව මද්රවලට ඇබ්බැහි වෙලා කාලකන්ණි ජීවිතයක් ගත කරමින් දේවල් විකුණමින් ජීවත් වෙච්ච මිනිස්සෙක් සමාජයේ ලේබල් ගල වෙන් කරපු මිනිස්සෙක් දෙවියන් වහන්සේ තෝරගන්නේ මනුෂ්‍ය බලන ආකාරය නෙමේ රිජෙක්ට් වෙච්ච අයින් වෙච්ච කොන් වෙච්ච මනුෂ්‍යන්ට උන්වහන්සේ තුල සලස්මක් තිබෙනවා අද ඔබ සභාවේ දෙවියන් වහන්සේ තබල තින්නේ උන්වහන්සේ ඔබ තෝරගෙන තිබෙන නිසායි ඒ හවුල තුල ක්‍රියා කර වීමටයි අපි දකිමුම දේව වචනේ ගත්තොත් මරියා මග්ගලීන් දෙවියන් වහන්සේ තෝරගත්තේ කොහොමද කියලා අපි දන්නවා එලෙසම පේත්‍රස් වැනි මිනිස්සෙක් දෙවියන් වහන්සේ තෝරගත්තා ඔහුගේ සමාජය ඔහුගේ වතපිටාව ඔබ දකිනවා ඉතින් ප්‍රචණ්ඩකාරීත්වයට හදිස්සි වෙන මිනිස්සෙක් දෙවියන් වහන්සේ තෝරගත්තා හන්න තවත් දරු සම්පතක් නැති වඳව සිටි කාන්තාවක් දෙවියන් වහන්සේ තෝරගත්තා පූජකෙක් උපාදිනය කරන පිණිස ක්‍රියාපොතේ 4 වන පරිච්ඡේදයේ 13 වන පදයේ අපි දකිනවා මිනිසයන් දැක්කම ඒ ඊටිය දුන්වහන්සේගේ අපෝස්තුලවරු කතා කර පිට කියන අපණ්ඩිත වූ නූගත් මිනිසයන් බව දැන ඔවුන් අපණ්ඩිත වූ නූගත් මිනිසයන් ඔවුන් සුදුසුකමක් තිබුණේ නැහැ ඔවුන් දේව වචනය ඉගෙනගෙන දේව වචනේ පඬිතියන් ලෙස හිටපු මේ මිනිසයන් හැටියට නෙමෙයි ඔවුන් හිටියේ ඔවුන් අපණ්ඩිත නූගත් මිනිසයන්ව දෙවියන් වහන්සේ තෝරගත්තා. ඉතින් සභා ඉතිහාසයේ අපි බැලුවම දේශයන් පෙරලන්නට දෙවියන් වහන්සේ පාවිච්චි කර මිනිසයන් ස්මිත් විගල්ස්වර්ත් මට මතක් වෙන දෙවියන් වහන්සේ ඔහු ප්ලම්බර් කෙනෙක් මේ වතුර පයිප්ප හදන කෙනෙක් හැටියට දෙවියන් වහන්සේ එංගලන්තෙන් එක්සත් රාජ්‍යයෙන් උන්වහන්සේ ඔහුව තෝරගත්තා. ඒ දේශය ඒ වකවානුවේ සම්පූර්ණම අනිත් පැත්ත පෙරළුවා. ඔහු ඩීඑල් මූඩි කියන මිනිසයා ඉතාමත් දුගී පවුලකට උපන් වයස 4 දී ඔහුගේ තාත්තා නැති වෙනවා. ඔහුගේ අම්මා දවුරුවන් 9 දිනක් සාදා ගන්නවා. ඒ 9 දෙනාගෙන් එක්කෙනෙක් මහු ඔවුන්ට කණ්ඩ සලිනට නිසා කුඩා කාලෙම ඉස්කෝලේ යවන්න නැතුව කුඩා කාලෙම ඔවුන් වැඩ කරන්න යවනවා. වැඩ කරලා හම්බ කිරීමට හම්බෙන්නේ කෑම. ඉතින් ඔව් ඊට පස්සේ ඔහුගේ ඥාතිවන කෙනෙක්ගේ සාප්පු කඩයක ඔව් වැඩට යනවා. සාප්පු කඩයක ඔව් වැඩ කරන අතර දෙවියන් වහන්සේ මුණ ගැසෙනවා. ඔව් දෙවියන් වහන්සේ බලවත් ලෙස පාවිච්චි කරනවා සභා ඉතිහාසයේ. කැතරින් කූල්මන් කියන ඔව් දේවදාසිය ඇයගේ ජීවිතය අසාර්ථක වෙලා ඇය විවාහය කඩාකප්පල් වෙන නමුත් දෙවියන් වහන්සේ ඇයව බලවත් ලෙස ඇය කිව්වා ස්වාමිනී මට තා එක අවස්ථාවක් දෙන්න කියලා. දෙවියන් වහන්සේ ඇයව බලවත් ලෙස පාවිච්චි කරනු ලැබුවා. අද ඔබ කොහි සිටියත් අද ඔබ මොනවා කරමින් සිටියත් දෙවියන් වහන්සේ දෙන පණිවිඩය තමයි උන්වහන්සේගේ හවුල් ව්‍යාපාරයට උන්වහන්සේ ඔබව තෝරගන්නවා. මෙවැනි කාලයක මෙවැනි අර්බුදකාරී මෙවැනි වසංගත රෝග අඩුපාඩු හිඟ කාලයක දෙවියන් වහන්සේ ඔබවත් මාවත් තෝරාපත් කර තිබෙනවා. අපේ තෝරාපත් කිරීම මේ ලෝකෙ තිබෙනා වූ න්‍යාය මත, මේ ලෝකෙ තිබෙනා වූ වාතාවරණය මත, මේ ලෝකෙ තිබෙනා වූ ආර්ථික අර්බුදය මත, මේ ලෝකෙ තිබෙනා වූ වසංගත මත සීමා වෙන්නේ නැහැ. එක දෙයයි වැදගත් වන්නේ ඔබ උන්වහන්සේ ඔබවත් මාවත් කැඳවා තිබීම තමයි වැදගත් වන්නේ. දෙවියන් වහන්සේට ස්තුති වේවා. දෙවන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ විශ්වාස කරනවද දෙවන් වහන්සේ ඔබව කැඳවා තිබෙනවා කියලා හවුල් ව්‍යාපාරයට? එහෙනම් අද වචනේ ඔබටයි. ඔබ හිතට ගන්න ඔබගේ සමාජයවත් ඔබගේ වටපිටාවත් ඔබගේ වාතාවරණයවත් ඔබගේ ඉගෙනුමවත් සුදුසුකම නෙමෙයි උන්වහන්සේට. උන්වහන්සේගේ කැඳවීම තමයි සුදුසුකම. උන්වහන්සේගේ තෝරා ගැනීම තමයි සුදුසුකම. එක දෙයක් අද කරන්න අවශ්‍යයි. මේ වචන ලැබුවන් පස්සේ ඔබ විශ්වාස කරන්න අවශ්‍යයි ඔබ සුවිශේෂ මිනිසෙක්. දෙවියන් වහන්සේ ඔබ තෝරාගෙන තිබෙන්නේ මැවුම්කාර දෙවියන් වහන්සේ, සර්ව බලධාරී සර්ව පරාක්‍රම මැවුම්කාර දෙවියන් වහන්සේ ඔබව පෞද්ගලිකව තෝරාගෙන තිබෙනවා. ඔබගේ සභාපාලකවරයා පාස්ටර් දීපාල්ව කොළඹ ප්‍රදේශයට ඇවිල්ලා ඔහු ඉගෙනුම ලබනකොට ඔහුගේ තිබුණා වූ නැත්නම් ඒ අදහස් දෙවියන් වහන්සේට විරුද්ධව ඔහු හැම්ලේම දෙවියන් වහන්සේට විරුද්ධව හිතපු අදහස් තිබුණු මනුස්සෙක්, ඔව් අන්‍ය ආගමකින් ආපු මනුස්සෙක්, නමුත් දෙවියන් වහන්සේ ඔව තෝරගත්තා. දෙවියන් වහන්සේ ඔව පත් කරා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ඒ තෝරා ගැනීම තුර කරන කොටගෙන අද ඔබගේ සභාව ගොඩනැගිලා තිබෙනවා. අද පරම්පරාවලට ආශිර්වාද තිබෙනවා. උන්වහන්සේගේ තෝරා ගැනීම මේ ආකාරයි. ඉතින් දෙවියන් වහන්සේ සම්පූර්ණ මනුසංග තෝරගන්නේ නැහැ. අපි දකිනවා උන්වහන්සේ මතය 11:28 කියනවා, මේසමන බරුසනන් සියන්නනේ මා වෙතරෙන මම නුඹට සාහනය දෙමි. හලෙලූයා. ඊට පස්සේ වචනේ කියනවා මාගේ වියගහගෙන මගෙන් ඉගෙන ගන්න. මොකද්ද මේ වියගහ? අපි ශ්‍රී ලංකාවේනි දේශයක අපි දන්නවා වියගහ කියන්නේ කුමක්ද කියලා. හරකන් දෙන්නෙකුට දාමුන් නමුන්නු වියගහ තමයි. දෙවියන් වහන්සේගේ හවුලට උන්වහන්සේ ඔබ ආත්මා දමා තිබෙනවා. අපි නැවත වරයක් ලූක් සුභාරංචියේ 8 පදයේ සිට අපි 13 අපි බැලුවොත් අපි දකිනවා මොකද මේ ස්ථානයේ සිදුවෙන්නේ කියලා. සමාවෙන්න මම හදිස්සියෙන් ඉක්මනට යනවා. මන්ට මිනිත්තු 20යි තිබෙන නිසා මේ ස්ථානයේ කියන තවද ඔහු තමගේ පන්තියේ ක්‍රමයේ ලෙස දෙවියන් වහන්සේ ඉදිරියේ පූජක මේහය කරන කල ස්වාමින් වහන්සේගේ ශුද්ධ ස්ථානයට ඇතුල්ව සුවඳ දුම් ඔප්පු කිරීමට වාරය පූජකයාගේ නිලයේ සිරිත ලෙස පස ඇට දැමීමෙන් ඔහුට වැටුණේය. සුවඳ දුම් ඔප්පු කරන වේලාවේ මුළු සමූහය යාඥා කරමින් පිටත සිටියෝය. එවිට දුම් පූජාසනෙට දකුණු පැත්තේ ස්වාමින් වහන්සේගේ දූතෙක් වූ සිටනවා ඔහුට පෙනුනේය. සෙක්‍රියස් ඔහු දැක කැළඹී බයපත් වූයේ. නමුත් දේව දූතයා ඔහුට කතා කොට සෙක්‍රියස් බය නොවන්න, මක් නිසාද නුඹේ කන්න ලව්ව අසන ලද්දේය. නුඹේ භාර්යාව වූ එලිසබත් නුඹ නිසා පුත්‍රයෙකු වදන්නේය. ඔහුට යොහාන් යන නම තබා පන්න. නුඹට ප්‍රීතියක් සන්තෝෂයත් වන්නේය. බොහෝ දෙනෙක් ඔහුගේ ඉපදීමට ප්‍රීති වන්නෝය. මක් නිසාද ඔහු ස්වාමින් වහන්සේ ඉදිරියෙහි උත්තමයෙක් වන්නේය. ඔහු මුද්‍රික පාණයෙන්වත් මධ්‍ය පාණයවත් නොබොන්නේය. මෞකුස පටන් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව සිටින්නේය. ඔහු ඊශ්‍රායල් පුත්‍රයන්ගෙන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේ වෙතට හරවන්නේය. ඔහු පියවරුන්ගේ සිත් දරුවන් දෙසටත් අකීකරුවන් ධර්මිෂ්ඨයන්ගේ ඥානෙහි හැසිරීමටත් හරවන පිණිසද, සූදානම් වූ සෙනගක් ස්වාමින් වහන්සේට පිළියල කරන පිණිසද, එලියාගේ ආත්මයෙන්ද බලයෙන්ද උන්වහන්සේට පෙරටුව යන්නේ යැයි කීවේය. මේ ස්ථානයේ අපි දකිනෝ සෙකරියස් දෙවියන් වහන්සේ තුල ඔහුට ඒ වෙලේට තිබුණා වූ රාජකාරී ඔහු යෙදී සිටියා. උන්වහන්සේගේ හවුල් ව්‍යාපාරිකයන් හැටියට උන්වහන්සේ අපට අපගේ ජීවිතයේ යම් දේවල් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඔව් අපි ආපු පරිසරය හොඳ නැති පරිසරයක් වෙන්න පුළුවන්. අපි ආවේ පාපිෂ්ඨ ජීවිතෙන් වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ වෙතට පැමිණියාම දැන් ඔබටත් මටත් තිබෙන දෙහි විශ්වාසවන්තව අපි වැඩ කරන්න අවශ්‍යයි. ඒක ස්වභාවයෙන් උන්වහන්සේ ඔබට දී ඇති වගකීම වෙන්න පුළුවන්. ඒ වගකීම කුමක් හෝ වේවා, ඒ වගකීම කුඩා හෝ මේ ඉතා සුළු හෝ වැඩි ප්‍රසිද්ධත්වයක් නැති වගකීමක් වෙන්න පුළුවන්. ඒ වගකීම කරන්න උන්වහන්සේ මෙතන සෙකරියස් තමගේ වගකීමේ ඔහු යෙදී සිටියා. ඔහු පූජකයාගේ නිලයේ සිටිත ලෙස පසට දැමිලා ඔහුගේ වාරය ආවම ඔහු ඒ ස්ථානෙට ඇතුල්ව, දේවචනේ සඳහන් කරනවා ඔහු ශුද්ධ ස්ථානෙට ඇතුල්ව සුවඳ දුම් ඔප්පු කිරීමේ වාරයම ඔහු ඒ සුවඳ දුම් ඔප්පු කරන වෙලාවේ සමූහ එළිය යාඥා කරද්දී ඔහු සුවඳ දුම් ඔප්පු කරමින් සිටියා. එතන ස්වාමීන් වහන්සේගේ දූතෙක් උට කතා කරලා කියා සිටියා. ඉතින් මේතන අපිට ගණන් ගන්න පාඩමක් තියෙනවා. අද දෙවියන් වහන්සේ ඔබව තබා තිබෙන්නේ කුමක් කරන්නද? ඒක සමක්ලට වර්ෂිප් ටීම් එක වෙන්න පුළුවන්. ඒක සමක්ලට චර්ච් එක සූදානම් කිරීම, පුටු පිහදැමීම වෙන්න පුළුවන්. සමක්ලාවට සමක්ලාවට විසිටින් සේවය වෙන්න පුළුවන්. සමක්ලාවට ඒක බහැදැකීමේ සේවය වෙන්න පුළුවන්. සමක්ලාවට යාඥා කිරීමේ සේවය වෙන්න පුළුවන්. සමක්ලාවට নমස්කාරයේ මෙහෙවීම වෙන්න පුළුවන්. සමක්ලාවට කෝල් කළ කවරි ධෛර්යමත් කිරීම වෙන්න පුළුවන්. සමක්ලාවට දීමේ සේවය වෙන්න පුළුවන්. සමක්ලාවට සෛලයක් කිරීම වෙන්න පුළුවන්. සෛලයට මිනිස්සු අඬගහන් යනක වෙන්න පුළුවන්. සමක්ලාවට ඉරිදට ගිහිල්ලා තව කෙනෙක්ව තමගේ වාහනේ දාගෙන පැමිණෙන්න පුළුවන්. මේ දේ කුමක් වුණත් මේ දේ විශ්වාසවන්තව කරන්න. සුළුදේ විශ්වාසවන්ත හිටිය මනුස්සයන්ට උන්වහන්සේ ඊළඟ මට්ටමට උන්වහන්සේගේ හවුලට උන්වහන්සේ ගෙනින ලබනවා. හලෙලූයා. මට මතකයි මගේ කිතුණු ජීවිතයේ මුල් කාලේ අපි හැමෝටම මේ වගේ කාලයක් තියෙන්න ඇති. උන්වහන්සේ අපට දුන්න බාර දුන්න සේවය චර්ච් එක අතු ගන්න එක, චර්ච් එකේ පුටු දාන එක, ඒක විශ්වාසවන්තව කරා. ඊට පස්සේ බයිබල් ස්කූල් එකේ පාඩමක් අපිට උගන්වන්න දුන්න පාස් රෝෂාන් වික්‍රමසිංහගේ ඒ පාඨමාලාව විශ්වාසවන්තව කරා. උන්වහන්සේ තුල අපට දී තිබෙන දේ විශ්වාසවන්ත කරන්න මම සෛලයක් කරා. IDH සේවයේ මට මතකයි මම වැඩ ඇරලා බස් එකේ ගිහිල්ලා සෛලේ කරලා බස් එකේ නැවත වාරයක් රැ යනකොට පරක් වෙන ශ්‍රමකට ඇවිදමින් ඇවිල්ලා තිනවා තලවතුගලට මැද තැනකට. එවැනි දේ උන්වහන්සේනම ඒක ප්‍රීතියෙන් කරනු ලැබුවා. උන්වහන්සේ ඔබව තබා තිබෙන තැන ඒ ප්‍රීතියෙන් කරන්න. ඊට අපි දකිනවා ඊට පස්සේ 18 වන පදේ සෙකරියස්ද මම මේක කුමකින් දැනගනිම්ද? මක් නිසාද මම මහල්ලෙක්ය, මගේ භාර්යාවත් වයස්කතය. දේව දූතයාට කීවේය. දේව දූතයා උත්තර දෙමින් මම දෙවියන් වහන්සේ ඉදිරියේ සිටින්නා වූ ගාබ්‍රියෙල්ය. නුඹ සමග කතා කරන්නටත් මෙහි ආපත් ආරංචිය නුඹ වෙත ගිනෙන්නටත් එවන ලද්දෙමි. බලව නියම කාලයට සම්පූර්ණ වන්නා වූ මාගේ වචනය නුඹ විශ්වාස නොකළ බැවින් මේ කාරණා සිදුවන දවස දක්වා නුඹ කතා කරන්නට නොහැකිව නිශ්ශබ්ද වන්නේ යයි කීවේය. සෙකරියස් එනතෙක් බලා සිට සෙනග දේව මාලිගාවේ ඔහුගේ පමාවීම ගැන මවිත වූය. ඔහු පිටතට ආ කල ඔහුට කතා කරන්නට ඔහුට බැරි විය. ඔහු දේව මාලිගාවේදී දර්ශනයක් දුටු බව ඔහු දැනගත්තෝය. ඔහු ගොළුව ඔවුන්ට සංඥා කරමින් සිටියේය. අපි දකිනවා මේ ස්ථානයේදී සෙකරියස් මේ හවුලට ඔහු තමාගේ සීමාවන් ඔහු බැලුවා. මොකද ඔහු කියන්නේ මම දෙවියන් වහන්සේ ඉදිරියේ සිටිනා වූ සමාවෙන්න. මෙතන 18 වන පදේ කියනවා මම කුමකින් දැනගනිම්ද? දැන් මෙතන කවුද කතා කරන්නේ? වචනේ ගාබ්‍රියෙල් දේවදූතයා. ගාබ්‍රියෙල් දේවදූතයා කවද වචනේ අරන් ඉන්නේ? මේ ස්ථානයේ කතා කරනවා. පාලසන බයි මම ස්වාමීන් වහන්සේ ඉදිරියේ උත්තුමෙක් වන්නේ සමාවෙන්න. ඒක නෙමෙයි. එතන කියනවා මම ස්වාමීන් වහන්සේගේ වචනයක් මම රැගෙන එන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් උන්වහන්සේගේ දෙවියන් වහන්සේගේ වචනේ තමයි ගාබ්‍රියෙල් අරන් ආවේ. එතකොට සැකරියස් මොකක්ද අහන්නේ? මම මේක කොමකින් විශ්වාස කරන්නද? උන්වහන්සේ වචනයක් කතා කර තිබෙනවා නම් දේවචනේ ඔබ ගැන ඔබ උන්වහන්සේ කැඳවනවා නම් යම් දෙයක් කරන්නට ඒක සැකරියස් කරන්නේ මගේ සීමාව බලනවා. මොකද මගේ සීමාව? මම මහල්ලෙක්. මම වයස්කතවලා සිටින්නේ. ඔහු දන්න ඔහුගේ භාර්යාව ගැන. ඉතින් ඔහු හිතනවා මගේ භාර්යාවත් වයස්කත වෙලා. ඔහු දෙවියන් වහන්සේගේ හවුලට මේ පොළොව මත තිබෙනා වූ සීමාවන් ඔහු තබනවා. ඉතින් සමහර විට ඔබත් මමත් දෙවියන් වහන්සේගේ කැඳවීම අපි සීමා කරනවා මේ පොළොව මත කාරණා මත. එක්කෝ අපගේ තිබෙනා වූ වැටුප මත, අපේ තිබෙනා වූ සම්පත් මත, අපේ තිබෙනා වූ හැකියාව මත, අපේ තිබෙනා වූ ඉගෙනුම මත අපි හිතනවා මට මෙවැනි දෙයක් කරන්න බෑ කියලා. ඔබ දන්නවා ඒ ඕජි ස්වභාවයේ පාස්ටර් කෝල්ටන් මොනෝ පසුඹවකින්ද පැමිණියේ කියලා. දෙවියන් වහන්සේ ඔබව කැඳවා තිබෙනා වූ දේ කවමදාවත් සීමා කරන්න එපා. මේ පොළොව මත තිබෙනා වූ කාරණාවලට, මේ ඔබගෙත් මගෙත් තිබෙනා වූ හැකියාව මත, ඔබගෙත් මගෙත් තිබෙනා වූ පසුබිම මත සීමා කරන්න එපා. මේක දෙවියන් වහන්සේට නින්දාවක්. දෙවියන් වහන්සේට අවශ්‍ය අපගේ හැකියාව නෙමෙයි, උන්වහන්සේට අවශ්‍ය අපේ talent නෙමෙයි, උන්වහන්සේට අවශ්‍ය උන්වහන්සේගේ වචනයයි. උන්වහන්සේගේ වචනය විශ්වාස කරා. මේ ස්ථාන අපි දකින උන්වහන්සේගේ වචනය විශ්වාස නොකළ හින්දා මොකද්ද වෙන්නේ කියලා. එතකොට මම ඉස්සෙල්ලා කතා කරා දෙවියන් වහන්සේට හැම්ලියාම අවශ්‍ය වෙනා මිනිස්සෙක්ව කියලා. ඉතින් මේ ස්ථානයේදී අපි දකිනවා මිනිස්සයා විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඒ දේවදූතයා කියන ඔබ නිශ්ශබ්ද වෙන්න යනවා. සෙකරියස් කියන ඔබ නිශ්ශබ්ද වෙන්න යනවා. ඔබට කතා කරන්න බැරි වෙනවා මේ දිෂ්ඨ වෙනකන්. ඒ කියෝගේ අවසරයක් නැතුව කොහොමද මේ හවුල ක්‍රියා කරන්නේ? අපි කතා කරාම හවුල් ව්‍යාපාරික දෙපැත්තම එකඟත්වයක් තියෙනවා. නමුත් මෙතන අපි දකින්නේ ඔහුගේ එකඟත්වයක් තියෙන මොකද උට සැකයක් තිබෙන්නේ. නමුත් ඔබ බලන්න දේවදූතයා කතා කරද්දී දේවදූතයා කියනවා මේ ස්ථානයේ නුඹගේත් භාර්යාවගේත් යාඥාව ඇසුනා කියලා දිව්‍යන් වහන්සේට. හාලෙලූයා. ඔවුන් මීට ඉස්සලා ඉල්ලලා තිබ්බ දිව්‍යන් වහන්සේගෙන්. ඔවුන් මීට ඉස්සලා කියලා තිබ්බ ස්වාමිනි අපට දරු සම්පතක් දෙන්න කියලා. එම නිසා දිව්‍යන් වහන්සේට සර්වවරධාරිත්වයෙන් උන්වහන්සේට ඇවිල්ලා ඔහුගේ මේ වෙලේ අවසර නැතුණත් උන්වහන්සේගෙන් ඉල්ලලා තිබ්බ නිසා උන්වහන්සේට හැකියාව මනුෂ්‍යයතුල ක්‍රියා කරන්න අවසරය තිබෙනවා. ඉතින් මම ආයමත් කියන්නම් දිව්‍යන් වහන්සේට මේ පොළොව මත ක්‍රියා කරන්න ඔබගෙත් මගෙත් එකඟත්වය ඕනේ. එලෙසම මේ ස්ථානයේ සැකරියසි එවෙලේ කැමති නැතුණත් ඔහු මීට ඉස්සෙල් ඉල්ලලා තිබෙන නිසා දිව්‍යන් වහන්සේට හැකියාව තිබෙනවා, අවස්ථාව තිබෙනවා ඔහුගේ ජීවිතයට ඇතුළු වෙලා මේ දරු සම්පත ඔහුට ලබා දෙන්න. නමුත් එක දෙයක් සැකරියස්ට කරනවා. මොකද්ද? ඔහුව නිහඬ කරනවා. ඇයි ඔහු නිහඬ කරන්නේ? මේ වචනේ කියනවා විශ්වාස නොකර බැවින් මේ රහපත් ආරංචිය ගෙනාව ලද්දේ බලව නියමකාර සම්පූර්ණ බොහෝ වචන ඔබ විශ්වාස නොකළ බැවින් මේ කාරණා සිදුවන තෙක්. ඇයි සෙක්‍රියස් එක් කරන්නේ? අපි කතා කරන වචන ඉතාමත් වැදගත්. මම මේක තරයේ විශ්වාස කරන දෙයක්. ඔබත් මාත් කතා කරන වචන ගැන දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය ඉෂ්ට වෙන්න ඉතාමත් වැදගත්. මක් නිසාද මේ වචනේ කියනවා? දිවේ වසඟේ මරණය ජීවනයත් ඇත්තේ ඒ ප්‍රියවන්නෝ ඒ භුක්ති විඳින්නේ කියලා. සෙකරියස්ට කටතිබන සෙකරියස් දිගටම මොනාරි ඉලිට ගිල කතා කරා නම් සමක්ලට මේ උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වයට බාධකයක් වෙන්න පුළුවන්. එලෙස ඔබගෙත් මගෙත් වචනේ විවුත්තේ අපට තියෙන දේ මත, අපට ඇති දේ මත, අපගේ අත්දැකීම මත, නැත්නම් අපගේ ඉගෙනුම මත නෙමෙයි උන්වහන්සේ අපට ප්‍රකාශ කර තිබෙන දේ මත. හලෙලූයා. දෙවියන් වහන්සේගේ වචනේ කියලා තිනවා අපි සම්පූර්ණයි. උන්වහන්සේගේ වචනේ කියලා තිනවා අපි ධර්මිෂ්ඨයි. උන්වහන්සේ වචනේ කියලා තිනවා උන්වහන්සේ අපේ නිල්තන ගොදුරුබිම ළඟින්ට සලස්නවා කියලා. උන්වහන්සේ වචනේ කියලා තිනවා අපව උන්වහන්සේ නිශ්චල දියාසලෙන් ගෙනියනවා කියලා. උන්වහන්සේ අපේ එඬේරා කියලා. ඉතින් ඔබගේ සහ ඒ දෙවියන් වහන්සේගේ හවුලට උන්වහන්සේ කැඳවන කාරණාව තුළ කවදාවත් දැන් තින தත්ත්වේ කතා කරන්න එපා. දැන් තින தත්ත්වේ ගැන මැසිවිලි දුරවන්න එපා. නමුත් උන්වහන්සේගේ වචනේ කියලා තිබෙන දේ කතා කරන්න. උන්වහන්සේ ප්‍රකාශ කරගෙන දේ කතා කරන්න. හැම දවසකම උදේ මගේ දරුවන්ව මම කූතනකොට මම ඔවුන්ට කතා කරන්නේ ඔවුන් වෙන්න යන දේ ගැන. පුතාට කියනවා බලවත් දේවදාසයා mighty man of god get up. බලවත් දේවදාසයා නැගිටින්න. දුවට ප්‍රකාශ කරනවා ඒ වගේම බලවත් කාන්තාව දොස්තර නැගිටින්න කියලා මම අනගහන්නේ. දෙවියන් වහන්සේ තුල අපි බරපතල වෙනවද යමක්? ඒ දේ ප්‍රකාශ කරන්න. ඒ දේ කියා සිටින්න. ඒ දේ අපි ඔවුන්ට ඔවුන්ගේ ජීවිත මත කතා කරන්න අවශ්‍යයි. දැන් තියෙන වාතාවරණය දැන් තියෙන දේ සම්පූර්ණ ඊට පටහැනි වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි වැදගත් වන්නේ. දෙවියන් වහන්සේ කතා කර තිබෙන දේ වැදගත් වන්නේ. දෙවියන් වහන්සේ පෙන්වා තිබෙන දේ වැදගත් වන්නේ. එලෙසම ඔබගේ කැඳවීමට උන්වහන්සේ මොකද්ද පෙන්වලා තියෙන්නේ? උන්වහන්සේ මොකද්ද කතා කර තිබෙන්නේ? ඒදී විශ්වාස කරන්න. මේ වචනේ බොහෝ කාරණා තිබෙනවා අපිට මේ සම්බන්ධයෙන් උන්වහන්සේ තුල. ඒත් අන්තිමට අපි දකිනවා එලිසබෙත්ට දරු සම්පතක් ලැබෙනවා. මේ වචනේ මට වෙලා අඩු නිසා මම එතන සම්පූර්ණ කරන්න. දෙවියන් වහන්සේගේ දරු සම්පත යොහාන් බෞතිස්ම ලැබෙනවා. එක දෙයක් මතක තියාගන්න අවශ්‍යයි. උන්වහන්සේගේ හවුල් ව්‍යාපාරිකයෙක් හැටියට අපි උන්වහන්සේගේ හවුලට ගියාම උන්වහන්සේගේ වචනය ඒ සිද්ධ වෙලා ඒ වචනේ දකිනවා. මේ ස්ථානයේදී සඳහන් කරනවා ඇයගේ නින්දාව පහ කරා කියලා. මේ පදේ තිබෙනවා. ඒ ස්ථානයේ සඳහන් කරනවා ඇයගේ නින්දාව පහ කරා කියලා. හලෙලූයා. මම මේ පදේ හොයන්නේ ඔබට. පනසතේ සිට එලිසබෙත්ගේ වන්දන කාලයේ සම්පූර්ණ වූ කල ඈ පුත්‍රයෙක් වැදුවාය. ඇගේ අසල්වාසියෝද නෑයෝද ස්වාමින් වහන්සේ ඇය කෙරේ සුවකී කරුණා විශ්වාසක විශාල කළ බව අසා ඒ සමග ප්‍රීතිවෝය. තවද අටවෙනිදා දරුවා චර්මච්ඡේදනය කරන පිණිස ඔහු ඇවිත් ඔහුගේ පියාගේ නාමයේ ලෙස ඔවුන්ට සෙකරියස් නම තබන්නට හැදුවෝය. නමුත් උන්වහන්සේ ඔහුගේ මව් උත්තර දෙමින් එසේ නොවේ, ඔහුට යොහන් යන නාමය තබන්නට ඕනෑ කීවාය. එස්තන කියනවා හය 66 වන පදයේ කියනවා බලන්න, යේසු සියලු ඒ දේ තමුන්ගේ සිත් තුළ තබාගෙන එසේත් නම් මේ දරුවා කෙබඳු කෙනෙක් වෙන්නේද කියා මානසික හස්තයව සමග වූය. මෙතන තියෙන මට එක දැන් හොයාගන්න බෑ. ඒ ස්ථානයේ සඳහන් කරනවා එලිසබෙත්ගේ නින්දාව පහ කරා කියලා. හලෙලූයා. එලිසබෙත්ගේ නින්දාව දෙවියන් වහන්සේ පහ කරා. එලෙසම ඔබත් මමත් උන්වහන්සේගේ හවුලට එකතු වුණාම උන්වහන්සේගේ ආශිර්වාදය අප පිටුපස්සේ පැමිණෙනවා. උන්වහන්සේ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපට නායකාරෙක් වෙන්න යන්නේ නැහැ. හලෙලූයා. උන්වහන්සේගේ ආශිර්වාදය සැබුවින්ම අපට පස්සේ පැමිණෙන්නට යනවා. අපේ දින අපේ ජීවිතයේ හැම දවසක අපනුව එන්ට යන උන්වහන්සේගේ යහපත්කම. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඉතින් දවසේදී උන්වහන්සේ කැඳවනවා ඔබට එක දෙයක් තේරුම් ගන්න. ඒ දේ තමයි දෙවියන් වහන්සේගේ හවුල් ව්‍යාපාරිකෙක් ඔබ. ඒ හවුල් ව්‍යාපාරිකයක් නිසා තමයි අද ඔබ සභාව තුළ සිටින්නේ. ඒක ඔබගේ පසුබිම, ඒක ඔබගේ ඉගෙනුම, ඒක ඔබගේ වාතාවරණය, ඒක ඔබගේ හැදියාව මත නෙමෙයි රඳා පැවතින. නමුත් දෙවියන් වහන්සේගේ සර්ව බලධාරීත්වයෙන් උන්වහන්සේ ඔබ කැඳවා තිබෙනවා. එම නිසා ඔබ විශ්වාස කරන්නට අවශ්‍යයි අද දවසේදී දෙවියන් වහන්සේ මාව කැඳවා තිබෙනවා. ඒ කැඳවීම තුළ ඒක සීමා කරන්න එපා. ඒක සමාක්ලාවට බලවත් කැඳවීමක්. දෙවියන් වහන්සේ ඔබව තෝරාගත්තේ මේ දේශයේ බලවත් කාන්තාවක්, බලවත් පුරුෂයෙක් වෙන එක වෙන්න පුළුවන්, බලවත් සේවයක් කරන එක වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ අද එක දෙයක් කියන ඔබ දැන් කරන දේ විශ්වාසවන්තව කර සිටින්න, ඊට පස්සේ ඔබට ඊළඟ මට්ටමට යන්න උන්වහන්සේගේ වචනේ පැමිණේ. උන්වහන්සේ ඔබේ හදවතට කතා කරයි. උන්වහන්සේ දේව දාසයතුණෙන් කතා කරයි. එවිට ඒක විශ්වාස කරන්න. එවිට ඒක සිතේ ධාරණය කරගෙන දෙවියන් වහන්සේට ඔබ ප්‍රතිචාර දක්වන්න. ඒ ප්‍රතිචාර දක්වද්දී කවමදාවත් ඒක සීමා කරන්න එපා කිසිම දෙයක් මත. ඔබ සමුවිටම කතා කරන්න වෙන්න අවශ්‍ය දේ සමුවිට ප්‍රකාශ කරන ඔබේ ජීවිතයට උන්වහන්සේගේ වචනය අනුව දෙවන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද වචනේ මට සේවය කරන්න ඔබට දුන්න අවස්ථාව ගැන අපි යාඥා කළ අවසන් කරමු. ශුද්ධෝ මහෝත්තම දෙවි පියාණනි, ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. කල්වරි සභාව ස්වාමි තලපත් පිටියේ පාස්ට ගැනත් සිස්ට ගැනත් සේවය කරන කණ්ඩායම නායකයන් ගැන ඇදිලිවන්තයන් ගැන ශුද්ධෝ පියාණනි ඔබ වහන්සේ අද අපිට කතා කර ආකාරයෙන් අපි ඔබ වහන්සේගේ හවුල් ව්‍යාපාරිකයන්. ඔබවහන්සේ අපට හවුලක් දී තිබෙනවා ස්වාමිනි. ඔබවහන්සේ අපට කැඳවීමක් දී තිබෙනවා ස්වාමිනි. මේ කැඳවීම තුළ එදා ස්වාමිනි ඔබවහන්සේ සෙකරියස්ට කැඳවුවා වගේ, එලිසබෙත් ස්වාමිනි දරු සම්පතක් දුන්නා වගේ ස්වාමිනි ඔබවහන්සේ අපිව කැඳවනවා. ඔබවහන්සේගේ දේ කිරීමට, මේ පොළොව මත ඔබවහන්සේගේ රාජ්‍ය ස්ථාපනය කිරීමට, ස්ථිර කිරීමට ස්වාමිනි, වර්ධනය කිරීමට ඔබවහන්සේ බොහොත් මාත් කැඳවනවා. මේ කැඳවීම ස්වාමිනි අපේ සුදුසුකමක් මත නෙමෙයි, නැවත ඔබවහන්සේගේ සර්ව බලධාරීත්වය මත ඔබවහන්සේ අපි තෝරාපත් කර තිබෙනවා ස්වාමිනි. ඒ ගැන අපි ස්තුතිවන්ත අනාතර අපි කියනවා. අපි ස්වාමිනි අපි ණයගැති ඔබවහන්සේට ස්වාමිනි. එම නිසා ඔබවහන්සේගේ වචනේ යම් දෙයක් අපගෙන කියයිද, අපිට කතා කරයිද, ඒ දේ පමණයි ස්වාමිනි අපට අවශ්‍ය වන්නේ. ස්වාමිනි මෙවැනි කාලයක ස්වාමිනි මනුෂ්‍යන් බොහෝ දේ කතා කරනවා. මනුෂ්‍යන් බොහෝ ස්වාමිනි නින්දාවන් කරනවා, අපහාස කරනවා ස්වාමිනි. රජයට විරුද්ධව කතා කරනවා, මනුෂ්‍යන්ට විරුද්ධව කතා කරනවා. මනුෂ්‍යයා මේම කළ යුතුයි අරම කරේ නැහැ. නමුත් අපි ඔබවහන්සේගේ දරුවන් හැටියට මේ දේවල් කතා කරන්නේ නැහැ ස්වාමිනි. ඔබවහන්සේගේ යචන යම් දෙයක් මං ගැන කතා කර තිබෙනවද, ඔබවහන්සේගේ වචනේ අපේ පවුල ගැන යමක් කතා කර තිබෙනවද, ඔබවහන්සේගේ වචනේ අපේ ආර්ථිකය ගැන යමක් කතා කර තිබෙනවද ස්වාමිනි, ඔබවහන්සේගේ වචනේ අපගේ ඉරණම සඳහන් කර තිබෙනවද, ඒ දේ පමණ අපි ප්‍රකාශ කරන්නේ ස්වාමිනි. ඔබවහන්සේදා ස්වාමිනි ගාබ්‍රියෙල් දේවදූතයා එදා සැකරියස්ට ස්වාමිනි ඔව නිහඬ කරා. මක්නිසාද අශුභවාදී දේවල් මුඛෙන් එන නොමෙන පිණිස මක්නිසාද ස්වාමිනි අපේ දිවේ වසඟේ මරණය ජීවනයක් තිබෙනවා. එම නිසා දේව තාත්තේ අද ඔබවහන්සේගේ දරුවන් හැටියට අපි යටහත් වෙනවා. දාවිත් කියා සිට මගේ මුඛේ වටේ මං වැටක් බඳිනවා. ස්වාමිනි අපගේ මුඛයෙන් කිසි ස්වාමිනි දෘශ්‍ය වූ කතාවක් නොපැමිණ පිණිස ස්වාමිනි, අසන්නට ප්‍රයෝජන වෙන ලාභ වෙන වචන අපි දිවෙන් පැමිණෙන පිණිස ස්වාමිනි අපි යටහත් වෙනවා. ස්වාමිනි අපි යම් ස්වාමිනි යම් සාප වචන ප්‍රකාශ කර තිබෙනවා නම් අපි දරුවන්ට හෝ ස්වාමිනී අපගේ අසල්වාසීන්ට හෝ කාට හරි ස්වාමිනී අපි අපලාද නැත්නම් අපි ස්වාමිනී අපි ස්වාමියන් නිന്ദා වචන අපේ මුඛයෙන් කතා කර තිබෙනවා නම් අපි ඔබාංශගෙන් සමාවය දෙනවා. ස්වාමි ඔබාංශගේ වචනේ ප්‍රකාශ කරන මිනිසයන් ඔබාංශගේ වචනේ පුරොන්දු කතා කරන මිනිසයන් හැටියට අපි අද කැප වෙනවා. අද පටන් ස්වාමිනී අපේ වචන අපි පාලනය කරමින් ඔබාංශගේ වචනේ අනුව අපේ දිව හසුරුව ගනිමින් අපේ දරුවන්ට අනාගත වාක්‍ය ප්‍රකාශ කරමින් අපේ ගෝලයන්ට අනාගත වාක්‍ය ප්‍රකාශ කරමින් ඔවුන් දැන් තියෙන වාතාවරණය ගැන කතා නොකර ස්වාමිනී ඒ ගැන ස්වාමිනී අපි අධෛර්යමත් නොවි ඒ ගැන ස්වාමිනී දැක අපි අපේ බලාපොරොත්තු රහිත කර ගනිමින් ඉන්නේ නැතුව ස්වාමිනී ඔබාංශගේ වචනේ සඳහන් කර තිබෙන දේ ඔවුන්ගේ ජීවිතවලට ප්‍රකාශ කරමින් යන්න අද අපි තීරණයක් ගන්නවා. දැන් දෙවිපියාණන් ඔබාංශගේ ශුද්ධ දෑතට අපි කැප කළ බාර වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග වූ ප්‍රේමණීය නාමයෙන් ආමෙන්. ආමෙන්. ජේසු පීටර් හැම කෙනෙක්ටම ඔබට මං සුබ පතනවා. ජේසු පීටර්.